මේ කොටි සංවිධානයේ හුරතල් කළ හදලා පෝෂණය කළේ ඉන්දියාව. ඒක රට පිළිගන්නේ කන්නේ. ප්‍රභාකරන්ට ආයුධ පුහුණුව දුන්නේ, මේ ඉන්දියාව ඇතුලේ කඳවුරු පවත්වාගෙන ගිය සල්ලි දුන්නේ, උපදෙස් දුන්නේ ඔක්කොම කළේ ඉන්දියාව. එතකොට ඉන්දියාව ඒ තත්ත්වයට කළා, ඉන්දියාවටත් කන්ට්‍රෝල් නැති වෙනකොට මේ ත්‍රස්තවාදය. එතකොට මේ ඉන්දියාවේ පිළිවෙත වරද්දා ගැනීම පිළිබඳ සම්පූර්ණ වගකීම, ඉතිහාසගත වගකීම එක්සත් ජාතික පක්ෂයේ විසින් දැරිය යුතුයි. කවදාක්වත් ඒකට එක්සත් ජාතික පක්ෂයෙන් බේරෙන්න බෑ.